Namo tas bhagavato arahato sama sambuddhas. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආසාවන් නිසා අටගන්නා වූ ද්වේෂය අද්වේෂය කරගන්නේ කෙසේද කියන කාරණාව. මේ කාරණාව කතා කරන්නට කලින් විශේෂ කරුණු කීපයක් අපට සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. ඒ තමයි මේ ලෝකේ කුමන ක්‍රමයකින් හෝ තපස් රකින්නවා නම්, යෝගාවචරයෙක් වෙලා ඉන්නවා නම්, භාවනා යෝගියෙක් වෙලා ඉන්නවා නම්, මේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ ලෝකේ හැම දෙයක්ම මායාවක් කියලා. සියල්ල මායාවක් කියන ඒ මානසිකත්වයේ දැඩි ලෙස උපාදානය වෙලා පවතිනවා. භාවනා යෝගීන් වශයෙන් ඉන්න ඒ යෝගාවචරයන්ගෙන් ඇහුවාම ඒ උත්තමයෝ කියනවා මේ ලෝකේ හැම දෙයක්ම මායාවක්. ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් තියෙන්නේ. මේවා මොකවත් පවතින්නේ, මේ හැමතැනම තියෙන්නේ මායාවක්. ඒකට අවු වෙන්න එපා. සිත රැවටෙනවා. ඒ රැවටෙන මායාවට අවු වෙන්න එපා කියන එක ඒ ස්වාමින් වහන්සේලාගේ, ඒ යෝගාවචරයන්ගේ, එහෙම නැත්නම් ඒ තාපසයන්ගේ හදාසක්. නමුත් ප්‍රශ්නයක් තියෙනවා, ගොඩාක් ඉහළ මට්ටමට දියුණු කරපු ඍෂිවරුන්ගෙන් වාගේ කෙනෙක්ගෙන් ගිහිල්ලා මේ ප්‍රශ්නේ අහුවාම ඒගොල්ලෝ කියන එහෙම ප්‍රශ්නයක් නෙමෙයි එතන තියෙන. එතන තියෙන ආත්පසීම වෙනත් එකක්. මොකද්ද? කාන්තාව මායාවක් නෙමෙයි. ඉඩකඩන් දේපල මායාවක් නෙමෙයි. බඩමුට්ටු සැප සම්පත් වස්තුව මායාවක් නෙමෙයි. ඒ පිළිබඳව තමන් තුළ පවතිනා වූ ආසාවම මායාවක්. යම්කිසි කෙනෙක් ස්ත්‍රියක් කෙරෙහි තියෙන ආසාව නැති කරයිද, එතනම එයා කෙරෙහි තියෙන රාගයේ තෘෂ්ණාව, ඒ කියන ඒ කාමක මානසිකත්වය සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. එහෙම නැත්නම් ඒ කියන ඒ කෙලෙස් ස්වභාවය නිරෝධ වෙනවා. ඉඩම් පිළිබඳව, තමන්ගේ දේපල පිළිබඳව, ගොඩනැගිලි පිළිබඳව තියෙන ආසාව යම් කිසි කෙනෙක් නිරෝධ කරනවා නම් ඒකාන්ත වශයෙන්ම ඒ කෙලෙසින් එයා නිදහස් වෙනවා. එහෙම ඒ ආසාව නිරෝධ කරන්නේ නැතුව ඉඩම් අත්තරියට, ගෙවල් අත්තරියට ඒ හැම දෙයක්ම තමන්ගේ සිතේ පවතිනවා. නිතරම තමන්ගේ ගෙවල් දොරවල් මැවිලා පේනවා. අපි මේ ලෝකයේ කොහේ හිටියත් අපේ ඉඩම, ඒකේ තිබිච්ච කොස්ගස්, හඹගස්, ඒ කාලේ එනකොට, වාර එනකොට, අනේ දැන් නම් හඹ මල් ඇදෙන කාලේ, දැන් නම් පීදෙන කාලේ, අර ලොකු වරක ගහේ දැන් ගෙඩි පීදෙන කාලේ, ඉතින වරක කෑල්ල කන්න පුළුවන් කියලා මේ වගේ සිතිවිලි එන්නේ නැද්ද අපට? මොකද්ද ප්‍රශ්නේ කියලා බැලුවාම අපි භෞතිකය හත්තරිනවා, භෞතිකයෙන් නිදහස් වෙනවා. නමුත් ඒක තුලින් ඇතිවෙච්ච කෙලෙසේ කුමක්ද කියන එක පිළිබඳව නිවැරදි වැටහීමක් අපි තුල නැහැ. හැම දෙයක් පිළිබඳව ආසාවක් පවතිනවා. ඒ ආසාව සංසිඳෙන්නේ නැති වෙනකොට, ඒ ආසාව අපට ඉටු කරගන්න බැරි වෙනකොට අන්න තරහා යනවා. මේකට කියනවා ආසාව මුල් වෙලා ඇති වෙන පටිගය. මේක ජී පැවිදි කියන සෑම කෙනෙකුටම තියෙන ප්‍රශ්නයක්. එක උපාසකම්ම කෙනෙක්, තාත්ත කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ස්වාමිනි, අපේ පුතා නිතරම අපෙත් එක්ක වාද කරනවා. පුතාට මේ දවස්වල හරියට තරහා යනවා. හොඳට හුයල කෑම දුන්නත් තරහා යනවා. කෑම පරක්ුණත් තරහා යනවා. රස නැති වුණාමත් තරහා යනවා. මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. පුතා දැන් ලොකු වැඩිනේ, අපිට ගාන්නත් බෑ. එයාත් එක්ක මේ ප්‍රශ්නේ විසඳන්නත් බෑ. මොකද්ද මේකට හේතුව කියලා පොඩ්ඩක් අපට පෙන්නලා දෙන්න කියලා බලනකොට, කාරණාව කුමක්ද කියනකොට, ඒ පුතා ළමයෙක් එක්ක පෙන් බැඳිලා. මිනිස්සු දන්නේ නැහැ මේ කතන්දරේ. දෙමව්පියෝ කොහොමටවත් දන්නේ නැහැ. දෙමව්පියෝ මෙයාට මනමාලි බලනවා. ඒ මනමාලි බලන බලන සැරේ එයා වෙවුලනවා තරහින්. ඇයි? එයාගේ හිතේ වෙනම ආසාවක් තියෙනවා. ඒ ආසාවට මේ බාධකයක් මේ ඇති කරන්න දන්නේ. ඒ ආසාව සංසිඳෙන්නේ නැති මට්ටමයි මේ මතුවෙන්නේ. ඒ නිසා හැම තැනම යට තරහා. ඒකට බාධා ඇති කරන අය තමයි මේ ලෝකේ ඉන්න පළවෙනි මාතුරා. තථාගතයන් වහන්සේට හැම තැනින්ම හතුරුකම් කරපු දේවදත්ත වාගේ. දැන් දෙමව්පියෝ දැන් ඒ දරුවාට දේවදත්ත වෙලා. ඇයි? දෙමව්පියෝ එයාට එයාගේ ආසාවට විරුද්ධව කටයුතු කරන නිසා. දෙමව්පියෝ කියන්නේ මේ ලෝකේ ඉන්න යාගේ හොඳම හතුරා බවට පත් වෙලා. අපේත් මේ වගේ මානසිකත්ව අනන්ත අප්‍රමාණ පැවතුණා. අපි දන්නේ නැහැ අපේ ජීවිතවල මේ වගේ මානසික ස්වභාවයන් අපි තුල තිබුණාද කියලාවත්. ආසාව මුල් වෙලා ද්වේෂය අට ගන්නවා, පටිගය අට ගන්නවා. කීයෙන් කී දෙනෙක් මේ දුර්වලකම් නිවැරදි කරගත්තද? මේ ලබාපු මිනිසත් භවයේ රාත් බෝධියෙන් පිරිනිවන් පාන්නට නම් මේ හඩුව හදා ගන්න ඕනේ නේද? එහෙනම් තපස්වරුන්ට පවා වැරදෙච්ච තැනක් තමයි මේ ආසාව කියන ඒ අකුසල මූලය අරියට අඳුනා නොගැනීම. අපි කාන්තාවෝ පේන්නේ නැති තැනකට යන්න හදනවා. කතා බායෙන් බේරිලා ඉන්න හදනවා. ගනුදෙනු නවත්තලා ඉන්න හදනවා. ඒ හයගෙන් ඈත් වෙලා ඇඟෙන්ද හදනවා. මේ සෑම දෙයක් තුළින්ම අපි උත්සාහ කරන්නේ ඒ ඇති වෙන රාගෙන් බේරෙන්න නේද? රාගයක් ඇති වෙන්නේ කොහමද ආසාවක් නැති සිතකට? ආසාව පවතින තාක්කල් කොච්චර ඇඟිලා හිටියත්, කඳු මුදුන් වල ගිහිල්ලා ගෙවල් අදාගෙන හිටියත්, ඒ ආසාව නිසා පරණ මතකයන් වලින් අවදි වෙලා දැන් රාගයේ තෘෂ්ණාව ඇති වෙන්නේ නැද්ද? ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඒක වෙනම කොලේකින් වහලා තියෙන ප්‍රශ්නය. කොලේ හැරලා බැලුවාම ප්‍රශ්නේ එහෙමම තියෙනවා. එහෙනම් මේ ලෝකයේ මිනිසියෙකුට ගොඩාක් කෙලෙස් ඇති වෙන්න පුළුවන් ක්‍රමවේද කීපයක් තියෙනවා. ඒ ක්‍රමවේද කීපය තුළ ප්‍රධාන ක්‍රමවේද තමයි කාන්තාව මුල් වෙලා කෙලෙස් ඇති වෙනවා. ඉඩකඩම් දේපොළ පිළිබඳව කෙලෙස් ඇති වෙනවා. මිලමුදල් රත්තරන් කියන මේ සම්පත් කෙරෙහි ප්‍රශ්න ඇති වෙනවා. එහෙනම් මේ කෙලෙස් වර්ග තුන අනන්ත ප්‍රමාණ කෙලෙස් එක්ක ප්‍රධාන තැනකටපත් වෙලා. දැන් අපි අදින්නාදාන කරනකොට දේපොළ නෙමෙයි දොරකම් කරන්නේ, මිලමුදල් රත්තරන් නෙමෙයි දොරකම් කරන්නේ. මේ පානඝාතය කිව්වාමත් ඒක තුළින ජීවිතයක් නෙමෙයිද නැති කරන්නේ. බොරුවක් කියනකොටත් ඒකට දේපොළක් මිනිසෙකුට විරුද්ධව නෙමෙයිද කියන්නේ. කාමයේ වරදව ඇසිරීම පිළිබඳවත් අපි සත්‍යයේ පුද්ගලයේ සම්බන්ධ කරගෙන නෙමෙයිද ඒක කරන්නේ. එහෙනම් මේ කියන කාරණා තුන තුළ හරකින සේරම සික්කාපද ටික අන්තර්ගතයි නේද? අපේ ජීවිතේ හැම කෙලෙසයක්ම නිර්මාණය වෙලා තියෙන ආසාවන් මුල් වෙලා. එක උපාසක මහත්තයෙක් ඉන්නවා. අවුරුදු දෙකෙන් දෙකට එයා වහන මාරු කරනවා. මොකද්ද කිව්වාම එයා ජීවිත කාලෙම මේ යකඩ ගොඩත් එක්ක තමයි යුද්ධය ආගේ. ඇයි පරණ යකඩ ගොඩ විකුණනවා, අලුත් එකක් ගේනවා. අවුරුද්දක් දෙකක් පාවිච්චි කරනකොට තවත් අලුත් අලුත් මාදිලි ආවට පස්සේ මේ යකඩ ගොඩ උස්සංගිල කාගේ හරි දොරකඩෙන් තියෙනවා, තව යකඩ ගොඩක් අරගෙන ඇවිල්ලා මේ මිදුලෙන් තියෙනවා. ජීවිත කාලෙම මෙයා යකඩ බදු ඒටමෙට පරිභෝජනය කරන කෙනෙක් බවට පත් වෙලා. එක දවසක් ඇවිල්ලා ආනා ස්වාමීනි, මේක ලොකු ප්‍රශ්නයක්. දැන් වහන 12ක් විතර මාරු කළා, මේ හඩුව හදාගන්න බෑ. ප්‍රදර්ශන අගාරවලින් ළඟින් යනකොට අලුත් මාදිලියක් දැක්කාම එතනින් යට වාහනේ යන්නේ නෑ. දන්නේම නෑ වාහනේ නවතිනවා. ඒක බලන් හිතෙනවා. ඒක බලපු වෙලේ ඉඳලා මේ යකඩ ගොඩ කාගේ හරි ඇඟේ ගානකන් 100ක් නෑ. අඩු ගානට හරි මේක විකුණලා දානවා. අර ප්‍රදර්ශනාගාරේ තියෙනක කොමරි කරේ තියන් ඇවිල්ලා මිදුලේ තියනකන් නිින්ද යන්නෙත් නැහැ, කෑම කන්නෙත් නැහැ. කොයි වෙලේ තෝකමයි කල්පනා කරන්නේ. ස්වාමිනී මේකට හේතුව මොකද්ද? මන් දුන්නේ සරල උත්තරයක්. පින්වත් උපාසකේනි, වාහන පිළිබඳව තියෙන ආසාවත් අරින්න මොනතරම් ප්‍රදර්ශනාගාරවල තිබුණත් ඒක ප්‍රශ්නයක් නැහැ. රෝද හතර කැරගෙනවා නම් ගමන යවෙනවා නම් ඔච්චරමනේ. ඒකට දොරවල් වහලා මොකවත් අවශ්‍ය නැහැ. රෝදාර්ථර කරගෙනව නම් අපේ ගමන අපට පාසයෙන් යන්න පුළුවන්. ඉතින් ඒකේ මාදිලි වල ප්‍රශ්නයක් මොකද්ද? තාක්ෂණයේ ගැටලුවක් මොකද්ද? ගමන යන්නනේ ඕනේ. තාක්ෂණේ දැන් අපට කන්න පුළුවන්ද? දිය කරලා බොන්න පුළුවන්ද? තාක්ෂණේ ඔඩක්ුවේ තියාගෙන ඉන්න පුළුවන්ද? ඒක తాවකාලිකයි. ඒක නිකන් දැකීමක් පමණයි, ස්පර්ශයක් පමණයි. වාහනේ බැස්සාම දැන් තාක්ෂණයක් නැහැ, වාහනේත් නැහැ, මොකවත් නැහනේ. එහෙනම් මේ ආසාව අත්තරින තාක්කල් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එහෙනම් අද අපි පරිභෝජනය කරන සෑම භාණ්ඩයක් තුළම මේ ප්‍රශ්නේ අපට නැද්ද? ආසාව වැඩි නිසා අපිට ලෝභය ඇති වෙලා, ආසාව වැඩි නිසා තෘෂ්ණාව ඇති වෙලා, ආසාව වැඩි නිසා අනන්ත අප්‍රමාණ ඇලිම් වලට බැඳීම් වලට අපි මුලා වෙලා මේ හඩුව හදා ගන්නට ඕනේ. අපි හොඳට දන්නවා සමහර අලුතෙන් භාණ්ඩයක් ගෙදරට ගෙනාවාම සේනාසනයට මොනාරි අලුතෙන් දෙයක් පූජා වුණාම අනන්ත අප්‍රමාණ ආසාව වැඩි නිසා ඒක පරිසම් කරන්නේ නැද්ද? කුටි ඇතුලේ තියා ගන්නවා, නිතර නිතර බලනවා, අත ගන්නවා, පරිසම් කරනවා, නැති වෙන්න දෙන්නේ නැහැ. ඒක කයේ කොටසක් බවට පත් වෙලා නේද? දැන් ඒවා පරිභෝජනයෙන් ඈත් වෙනකොට, ඒවා වල ක්‍රියාකාරී ස්වභාවය අඩු වෙනකොට, ඒවා ක්‍රියා විරහිත වෙනකොට දැන් මිදුලට දාන්නේ නැද්ද? ගබඩාවටකින් අතාරින්නේ නැද්ද? එන කෙනෙකුට මේක හදාගෙන පාවිච්චි කරගන්න මේක ගෙනියන්න කියලා අපි බාර දෙන්නේ නැද්ද? එහෙනම් මේ ආසාව පවතින තාකල් මේ ලෝභය පවතිනවා, බැඳීම පවතිනවා. ආසාව නිවැරදි ලෙස තේරුම් අරගෙන නිරෝධ කළ දහට මේ බැඳීමත් අතුරුදාන් වෙනවා, ලෝභයත් ඉටපු තැනක් හොයාගන්න බැරි වෙනවා. අද අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ ආසාවන් මුල් වෙලා අපි අනන්ත අප්‍රමාණ පටිගයකට මැදි වෙලා නේද? අපි තුල ලෝභය වැඩෙන්න, ලෝභය පවතින්න හේතුවක් වෙලා නේද? එහෙනම් ජීවිත කාලෙම මේ ආසාවන් මුල් වෙලා පවතින මේ ద్వේෂය, ලෝභය අපි තේරුම් අරගෙන නිවැරදි කරන්නට ඕනේ. මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවන් පාන්න අදහසක් තියෙනවා නම් ඒක හොඳට දකින්න පුළුවන්. තපස්වරු පාරවල් වල ඇවිදිනකොට, යම් යම් ස්ථාන වලට යනකොට, ඒ දකින්න දේවල් දිහා බලනකොට ඒගොල්ලන්ට ඒවා පරිභෝජනය කිරීමේ, එහෙම නැත්නම් ඒවා අයිති කරගැනීමේ ආසාවන් නැති වෙනවා. සමහර තපස්වරුන්ට ඒ මිනිස්සු කෙරෙහි ආසාවල් ඇති වෙනවා. ඒ මිනිස්සුත් අයිති කරගන්නට ඕනේ, තමන් කරගන්නට ඕනේ කියලා ආසාවල් ඇති වෙනවා. බඩමුට්ටු දකින්නකොටත් ඒවා වගේ එකක් අපටත් තිබුණොත්, ඒ වගේ එකක් පරිභෝජනයට අපටත් ලැබුණොත්, මෙන්න මේ වගේ ආසාවන් නිසා දැන් ලෝභය ඇති වෙලා නැද්ද? හැමෝටම ඒවා තියෙනවා, අපට නැහැ කියන ඉරිසියාව මත වෛරය, පටිගය, ద్వේෂය අට aran නැද්ද? පාවිච්චි කරන හැදියා දකින්නකොට අපට තරහා යන්නේ නැද්ද? ඇයි අපට නැන්නේ, අපට ලැබුණේ නැන්නේ? එහෙනම් මේ ආසාව කියන එක රෝගයක් වශයෙන් තමයි සලකන්නේ. පුතුජන ස්වභාවයෙන් ඉන්න සියලුම දෙනාට උම්මත්තක ස්වභාවය නිර්මාණය කරන මානසික ලෙඩක් වශයෙන් තමයි සලකන්නේ. අල්ලපු ගෙදර මනුස්සයාගේ බිරිඳාවට ආසාවක් ඇති වුණාම දැන් සමාජයේ නිඳාව ලැබෙන්නේ නැද්ද අපට? අපේ සම්පූර්ණ පරම්පරාවේ ගෞරවය කෙලෙසෙන්නේ නැද්ද? ඒ මනුස්සයාගෙන් අපේ ජීවිත පවා විනාශ වෙන්නේ නැද්ද? රාජ්‍ය මට්ටම් වලින් අපට දඬුවම් ලැබෙන්න, සිරගත වෙන්න තරම් ඒක වරදක් බවට පත් වෙන්නේ නැද්ද? අපේ දරුවෝ අපිව එලා දකින්නේ නැද්ද? අපේ දෙමව්පියෝ, භාර්යාව, ස්වාමි පුරුෂයා අපිව නිඳා කරලා, අපහාස කරලා අපිව පන්නන්නේ නැද්ද? සමාජයක ජීවත් වෙන්න බැරි මානසිකත්වය අපට ඉමි වෙන්නේ නැද්ද? අන්න බලන්න, ආසාව නිසා අපට ඇතිවෙච්ච ප්‍රශ්න. මාලිගාවල් වාගේ ගෙවල් හදන්න ඕනේ, උමම් මාර්ග හදන්න ඕනේ, තට්ටු දෙකේ තුනේ ගෙවල් හදන්නට ඕනේ, පීනු තටාකය අත්වැනි තට්ටු හදන්නට ඕනේ කියලා ආසාවල් ඇති වෙලා දැන් ඒවා හදාගෙන නඩත්තු කරගන්න බැරිව වහබීපු මිනිස්සු නැද්ද? ඒ වගේ තට්ටු ගෙවල් වලින් පල්ලෙයාට පැනලා ජීවිතේ නැති කරපු කට්ටිය නැද්ද? එහෙනම් ආසාවල් නිසා ඇති කරගත්ත සෑම ප්‍රශ්නයක් නිසාම දැන් අපට ඇති වෙලා තියෙන විඩාවක් නේද, දුකක් නේද? ආසාව අපට පටිගය පමණක් නෙමෙයි, ආසාව මේ ලෝකේ දුක හුරුම කරනවා, අපට සියලු කෙලෙස් වලට දොර විවෘත කරනවා. ඇයි මේ පුංචි දේවත් අපට තාම තේරුම් ගියේ නැත්තේ? මගුල් ගෙදරකට ගියා, මේ දෙන කෑම ටික කාලා තියෙන තෑග පූජා කරලා සන්තෝෂෙන් ගෙදර එන්න එපාය. එතනදී මිනිස්සු දිහා දැක්කාම ඒ මිනිස්සුත් එක්ක තවත් මගුලක් හදා ගන්න අපි සූදානම් වෙන්නේ නැද්ද? අපේ සාකරු සාකරිය මෙයා වුණොත් හොඳයි කියලා අපි ඒ අදහස පාල කරගන්නේ නැද්ද? ගෙදරට ඒ පුද්ගලයා, එම නැත්නම් ඒ පුද්ගලිය අරන් ගිහිල්ලා සබන් දාලා හොදලා බැලුවාම අර ඇඟේ තියෙන පාට ටිකයි ක්‍රීම් ටිකයි ගියාම දැන් එයාත් එක්ක බල්ලෙක්වත් ජීවත් වෙන්නේ නැහැ, එච්චර කැතයි එයා. අපිටම කලකිරෙන අපරාධ මේ වගේ අපායට පෝස්ටර් ගන්න හොඳයි. අපායට දින දර්ශනයට පින්තූරයට හොඳයි. මේ වගේ මිනිහෙටද මම පෙම්බැඳුනේ. ඇයි අර තියෙන සම්පූර්ණ විලාසිතාවන් වලටයි මේ ගැළපිලා තියෙන්නේ. ඒ විලාසිතාවන්ටයි තමන්ගේ සිත එකඟතාවයට පත් වෙලා තියෙන්නේ. එහෙනම් මේ ආසාවල් නිසා මොනතරම් මිනිස්සු මුලා වෙනවද? නිවැරදි දේ දකින්න බැරුව යථාර්ථය තේරුම් ගන්න බැරිය මොනතරම් මිනිස්සු අසරණ වෙනවද? මෙන්න මේ අඩුපාඩු අපගේ තියෙනවා. ඒවා නිවැරදි කරගන්නට ඕනේ. පොළොට ගියාම පොළොට යන්න ඕනේ. පොළොට යන්නේ නැහැ මිනිස්සු. අර සේරිවාණිජ ජාතක කතාවේ අර බෝධිසත්වයන් වහන්සේ අපේ දේවදත්ත තෙරුන් වහන්සේ වෙළඳාම ගියා වාගේ අපි පොළොට යනකොට අපි වෙනම වෙළඳාමක යනවා. මොකද්ද ලෝභ වෙළඳාම? යන්නේ නම් ව්‍යංජන දෙකක් විතර අරගෙන ඒකට අදාළ හාල් පොල් ටික අරගෙන ගෙදරෙන්න. ඇයි අපට අවශ්‍යතාවය තියෙන්නේ බත් ටිකක් ඕනේ, ව්‍යංජන දෙකක් එක්ක ඒකට එළවලු ටිකක් ඕනේ. හැබැයි එතන ගිහින් බලනකොට සරප්පු ලාභයි කියනකොට සරප්පු ගන්නවා, සරන් ලාභයි කියනකොට සරන් ගන්නවා, පාපිසි ලාභයි කියනකොට පාපිසිත් ගන්න නැද්ද? සේරම බඩමුට්ටු දකින දකින හැම දෙයක්ම ගන්න හිතෙනවා. ලාභයි ලාභයි කියන හැම දෙයක්ම ගෙවල් වල කාමර වල පුරවන්න හිතෙනවා. මොකද්ද යට තියෙන ප්‍රශ්නය? ආසාව පාලනය කරගන්න බෑ. එයාගේ ආසාව එයාව පාලනය කරනවා. මේක තමයි එයා තුල තියෙන தত্ত্বය. මේ දුර්වලකම එයාට තේරිලා නැහැ. මේක සාමාන්‍ය මේ ලෝකේ තිරිසන්ුන්ට තේරෙනවා. තිරිසන්ව කවදාවත් තමන්ගේ ආසාවට එයා සීමාවට එයා යන්නේ නැහැ. කෑම කාලා ඉවර නම් එතනින් යාට මොකවත් ගන්නෙ නැහැ. සිංහේකට ආහාර දීලා බලන්න. ඌ බඩපිරෙන්න කෑවට පස්සේ මුවෙක් ළඟින් ගියතු අල්ලන්නේ නැහැ. ඒක උට වැඩක් නැහැ. බඩගිනි වෙච්ච වෙලාවේ තමයි සිංහයා ගුවාවෙන් එළියට ඇවිල්ලා ගොදුරක් හොයාගන්න කල්පනා කරන්නේ. බඩගින්න සංසිඳුණාට පස්සේ කොච්චර මෝපටව තමන්ගේ ළඟ සෙල්ලම් කර කර හිටියත් ඌ අල්ලන්නේ නැහැ. උට වැඩක් නැහැ. බලන්න මේ තිරිසන් සත්තුන්ට තියෙන අවබෝධය. තමන්ගේ ආසාව තේරුම් අරගෙන ජීවත් වෙන ක්‍රමවේදය බත්කන මිනිසුන්ට තාම ආවේ නැහනේ. බත්කන මිනිස්වන අපට මේක තේරුම් නැහනේ. මේ ආසාව සංසිඳව ගන්න බැරුව තමන්ගේ ආසාව තමන්ගේ ජීවිතේම පාලනය කරනවා. ආසාවට තමන් ඊලෑ වෙලා ජීවත් වෙනවා. මේ අඩුපාඩු මොකවත් තේරිලා නැහැ. අත් දුරකතනිය තාම වැඩ කරනවා. එම අත් දුරකතනෙන් තාම පණිවිඩ යනවා. පණිවිඩ එනවා මොකවත් ප්‍රශ්න නැහැ. අලුත් මාදිලි හතරපා කැවිලා දැන් මේක අරගෙන පාර යන්න බෑ. ලැජ්ජයි, මේක පරණයි. දැන් තමන්ට තියෙන ප්‍රශ්නය පණිවිඩ ලබා ගැනීමවත් පණිවිඩ දීමත් නෙමෙයි, අර සමාජ ඉදිරියේ තමන්ගේ මාන්‍ය රැකෙන්න ඕනේ. තමන්ගේ ආත්ම ගරුත්වය රකින්නට ඕනේ. තමන්ගේ පෞරුෂත්වය නඩත්තු කරන්නට ඕනේ. දැන් මේ ආසාවල් නිසා අර තියෙන වත්කම් සේරම විකුණලා අලුත් අලුත් මාදිලි වලට යන්නේ නැද්ද? අලුත් අලුත් නිර්මාණ වලට ගිහිල්ලා තියෙන වත්කනුත් නැති වෙලා ප්ලාස්ටික් කැලි ටිකක් gedara goda ගෑයිලා යනේනමක් නැතුව කරදර දුකක් ඇති වුණාම ඒවට ආයෝජනය කරන්න වත්කම් නැහැ. ඒවට ඔක්කොම ප්ලාස්ටික් කැලි අරන්. දැන් මේ වගේ මිනිස්සු අන්ත අසරණ වෙලා නැද්ද? ආසාව මුල් වෙලා අපේ ජීවිතය සම්පූර්ණයම විනාශ වෙනවා. ආසාව මුල් වෙලා කෙලෙස් අපේ සිත්වල ගොඩ ගැයෙනවා. ආසාව මුල් වෙලා නැවත නැවත අපි සසරගාමි වෙනවා. දුකට හිමිකම් කියනවා. මේ හඩුපාඩු දුර්වලකම් මේ දැන්වත් අදා ගන්න නැත්නම් තවත් කීවතාවක් මිනිසක් බව ලබලා මේවා හදන්නද? අපේ එකම හදාස ලබාපු මිනිසක් බවේ රාත්බෝධියෙන් පිරිනිවන් පාන්න නම් මේ දුර්වලකම් නිවැරදි කරගන්නට ඕනේ. ආසාව කියලා කියන්නේ අපි තුල පවතින රෝගයන්, පිළිකාවන්. ඒ පිළිකාව තිබුණොත් කවදාවත් ඒ මිනිසයාට ගොඩ හේමක් නැහැ. ඒ කාන්ත වශයෙන්ම මරණයට පත් වෙනවාමයි. ඒ මරණය කියලා කියන්නේ එයා ආර්ය ජාතියේ මරණයට පත් වෙනවා. එහෙනම් අපේ ජීවිතවල මොකද්ද මේ ආසාව කියන කෙලෙසේ පිළිකාව කියලා බැලුවාම කාන්තාවෝ කෙරෙහි තියෙන ආසාව තියෙන තාක්කල් එයා අනාචාරයේ ඇසිරෙනවා. පුරුෂයෝ කෙරෙහි ආසාව පවතින තාක්කල් එයා අනාචාරයේ ඇසිරෙනවා. එයාගේ පතිවත එයාට රකින්න හම්බෙන්නේ නැහැ. එයාට බ්‍රහ්මචර්යාව කවදාවත් රකින්න හම්බෙන්නේ නැහැ. හේතුව එයා තුළ තියෙන ආසාව එයාව සම්පූර්ණයෙන්ම පාලනය කරනවා, විනාශ කරනවා. ඉඩකඩම් දේපළ වලට ආසාව තියෙන තාක්කල් එයා කඳු වලින් ඉඩම් ගන්නවා, ගොඩනැගිලි හදනවා. ගම්මානවල ඉඩම් ගන්නවා, දියැලි ළඟ ඉඩම් ගන්නවා, නගරබද ඉඩම් ගන්නවා. ඇයි? ඉඩකඩම් ගොඩනැගිලි පිළිබඳව ආසාව පවතින තාක්කල් ඒ ආසාව තුලින් එයා පාලනයක් බවට පත් වෙනවා. ඒ ආසාව තුලින්ම එයා කවදරි විනාශයට පත් වෙනවා. මිලමුදල් රත්තරන් මේ මුතුමැණි කියන මේ වස්තු වලට කෙරේ ආසාව පවතින තාක්කල් එයා බැංකුව පුරවනවා, පෙට්ටගම් පුරවනවා, එකතු කරනවා, අනුන්ගේ දේවල් කොල්ල කරනවා, වංචා කරනවා, මිනිසුන්ගේ ශ්‍රමය ඌරන් කරනවා. කිසිම දවසක අනිත් අයට යාපතක් වෙන්නේ නැහැ. හැමදේම තමන් සතු කරගන්න විතරයි එයා වෙසෙන්නේ. මොකද්ද මේකට හේතුව කියලා බැලුවාම වස්තුව කෙරේ ආසාව තියෙන ඒ කිසියලෝම දෙනා මේ ලෝකයේ ලෝභයේ තුලින් පළවෙනි තැන ගන්නවා. අද අපට ලෝභයේ තියෙනවා නම් ඒ ලෝභයට හේතුව වස්තුව කෙරේ තියෙන ආසාව නෙමෙයිද? බාණ්ඩ වමාරුවට පාසුවට හදාගත්ත කොළ කෑලි එකතු කර ගැනීමේ ආසාව නිසා නෙමෙයිද අද මේ ලෝකයේ මේ සෑම ප්‍රශ්නයක්ම මුල් වෙලා තියෙන්නේ? ජීවිත පවා අපි විනාශ කරනවා. ඒ කොළ කෑලි ගන්න අම්මා තාත්තා අසරණ කරනවා, පාර්ණ විසි කරනවා, අර කොළ කෑලි පරිස්සම් කරගන්න. දරුවන්ගේ යුතුයකම් වගකීම් පෑරාරිනවා. ඇයි? අර එකතු කරපු කොළ කෑලි වියදම් වෙයි, ඒක පරිස්සම් කරන්න ඕනේ. මේකනම් අපේ මානසිකත්වය. මේ ආසාව මුල් වෙලා අපි සම්පූර්ණයෙන් විනාශයට යනවා. ආසාව මුල් වෙලා අපේ ජීවිත කෙලෙස් වලට සම්පූර්ණයෙන් බර වෙනවා. මේක තේරුම් ගන්නට ඕනේ. එන්න ලෝකයේ විසම වෙනවා. කාලයාගේ යෑමත් එක්ක සතරමා භූතයාගෙන් දුක වැඩි වෙනවා. මේ තරම් දුක වැඩි වෙච්ච කාලේවත් මේ අඩුපාඩු හදාගෙන සසරෙන් එතර වෙන්නේ නැත්නම් ඊළඟ භවයේ ඉපදෙන සියලුම දෙනා මීට වඩා තවත් දෙගුණයකින් දුක් විඳින්න සිද්ධ වෙනවා නේද? අපේ ජීවිතවලත් මේ වෙනකොට දරාගන්න බැරි තරම් දුක වැඩි නම් ඊළඟ භවයේ දරාගන්න බැරි එකට වඩා එකක් ආවනම් ඒක දරාගන්නවා තියා ඒක හිතන්නවත් බෑ නේද? එනම් මේ ලබාපු මිනිසත් භවයේ තුල ඇසකන දිව නාසය සමසිත තුලින් මේ ආසාවන් පිළිබඳ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි වඩන්නට ඕනේ. මේ පේන හැම දෙයක් තුලින්ම ආසාවල් ඇති නොවෙන්නට తాවකාලිකව පරිභෝජනය කරලා හත්තරින මානසිකත්වය වඩන්නට ඕනේ. මේක කමඨාන. හැයින හැම දෙයක් තුලින්ම ආසාවල් ඇති කරන්න එපා. සමහර ජීපින්වතුන් ඒ ගීත වලට හරි ආසයි, ඒ කටහඬට ආසයි. සමහර සින්දු 100 වතාවක් 200 වතාවක් කාලා තවත් ආන්න කැමති. මොකද ඒ ආසාව නිසා එයා මෝහයෙන් මත් වෙනවා. නැච්ච ගීතවල එයා ගොඩාක් නියලෙනවා. එයා දන්නේ නැහැ මේක හාන්න මගේ කාලයේ ශ්‍රමය යනවා. මිනිසක් බව නිකම්ම වයසට යනවා. මට ඇති පළකුත් නැති වැඩකුත් නැ, මේක ඇව්වයි කියලා තේරුමකුත් නැ. නිකම්ම නිකම් මේක අහලාලා මත් වෙලා නිවනට ප්‍රමාද වෙනවා. මම සසරගාමි වෙනවා. මේ හඩුපාඩු අපි අදා ගන්නට ඕනේ. ඇයෙන දේවල් තුලින් ආසාවල් ඇති නොවෙන්නට වග බලා ගන්නට ඕනේ. රස තුලින් ආසාවල් ඇති නොවෙන්නට වග බලා ගන්නට ඕනේ. හැඟීම් වලින්, ඉරියව් වලින්, ස්පර්ශ වලින් ආසාවල් ඇති නොවෙන්නට වග බලා ගන්නට ඕනේ. මතකය නවදි වෙලා අලුතෙන් එක එක ඒවා සිතලා සිතිවිලි වලින් ආසාවල් ඇති වෙලා මුලා නොවෙන්නට වග බලා ගන්නට ඕනේ. ඇසකන දිව නාසය සමසිත තුල ආසාවන් ඇති වෙනවයි කියලා කියන්නෙම ඒ කාන්ත වශයෙන්ම අපි ඒ ආසාව නිසා පටිගයට එකතු වෙනවා. ඒ පටිගය අපි තුල ඇති වෙලා ඒ තුලින් අපි විනාශ වෙලා යනවා. ආසාවල් මුල් වෙලා රාගය ඇති වෙනවා, ලෝභය ඇති වෙනවා, ద్వේෂය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා. මේ ලෝකයේ තියෙන සෑම කෙලෙසයක්ම අපි තුල නිර්මාණය වෙනවා මේ ආසාව ඇති වුණොන්. පෙම්වතා පෙම්වතියට ආසාවක් ඇති වුණාම, පෙම්වතිය පෙම්වතාට ආසාවක් ඇති වුණාම, වෙන කෙනෙක් යාට කතා කරනවා නම්, කැමැත්ත ගන්න හදනවා නම්, අයිති කර ගන්න හදනවා නම් මිනිස්සු මරා ගන්න නැද්ද? වහබීලා සියදිවි නසා ගන්න නැද්ද? මොකද්ද මේකට හේතුව? ආසාව සංසිඳෙන්නේ නැති වෙනකොට එක්කෝ පිටකෙනේ මරනවා, නැත්නම් අපිව අපි මරා ගන්නවා. මේක තමයි යථාර්ථය. ආසාව මුල් වෙලා ලෝකයේ ගොඩාක් දේවල් විනාශ වෙලා තියෙනවා, මේ වෙනකොටත් විනාශ වෙමින් පවතිනවා. බලය ගන්න ආසාව ඇති වුණාම, පරිපාලනයේ අයිතිය ගන්න ආසාව ඇති වුණාම ආයතනවල එතනින් නිලධාරීන් විනාශ වෙන්නේ නැද්ද? සේවකයෝ විනාශයටපත් වෙන්නේ නැද්ද? තලලා පෙලලා පීඩන කරලා අපේ චරිතය අපි කෙලස ගන්න නැද්ද? ආසාව මුල් වෙච්ච හැම තැනම කෙලෙසයක් නිර්මාණය වෙනවා. ඒ කෙලෙසේ නිසා අපිට ලෝකේ ඉපදීමක් නිර්මාණය වෙනවා. මේ හදුපාඩු තේරුම් අරගෙන නිවැරදි කරගන්නට ඕනේ. අපි ලබාපු මිනිසත් භවයේ අපේ ජීවිතේත් මේ වගේ අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා නිවැරදි කරගන්නට ඕනේ. ඒකට මේ කමඨාන වඩන්නට ඕනේ. ආසාවන් මුල් වෙලා කෙලෙස් අට ගන්නවා, පටිගි අට ගන්නවා. මේ සෑම ආසාවක් මුල් වෙලාම නිර්මාණය වෙන කෙලෙසයක්ම නිවැරදි කරන්නට ඕනේ. මේ කියන නිවැරදි දැක්ම තුලින් අසකන දිව නාසයේ සමසිතේ ආසාවන් නැති වෙනකොට, බැඳීමක් ඇති වෙනකොට, ගැටීමක් ඇති වෙනකොට අපි ඒක 100ෙන් දකින්නට ඕනේ. දැක්ක ගමන් මේක පාලනය වෙනවා, නිරෝධ වෙලා යනවා. අපි නිකන් ඉන්නේ නැහැ. තපස් රැක්කා ජීගේවල් වල හිටියත් අපි මේ දකින හැම දෙයක් තුළම ආසාවල් ඇති කරගන්නේ නැද්ද? පරිසරයේ ලස්සන නම් ඒ පරිසරයේ ජීවිත කාලෙම ඉන්න ආසාවක් ඇති කරගන්නේ නැද්ද? දියහැල්ලා තියෙනවා නම් එතන කුටියක් අදාගෙන ඒ ලස්සන සීතල පරිසරයේ ඉන්න ආසාවක් ඇති කරගන්නේ නැද්ද? කල්‍යාණ මිත්‍ර ඇසුරක් අම්මෝනාම ඒ කල්‍යාණ මිත්‍රයා ළඟම ඉන්න ආසාවක් ඇති කරගන්නේ නැද්ද? රසවත් ගිලම්පසක් තියෙනවා නම් ඒක හැමදාම වළඳන්න ආසාවක් ඇති කරගන්නේ නැද්ද? හොඳ සිවුරු තියෙනවා නම්, පිරිකර තියෙනවා නම් ඒක කාටවත් දෙන්නේ නැතුව, අවුවට පිච්චෙන්නේ නැතුව දීර්ඝ කාලිනව පවත්වාගෙන යන්න ආරසා කරන්න ආසාවක් ඇති කරගන්නේ නැද්ද? හෙට දවසේ ඉර උදා වෙන එකවත් අපට ස්ථිර නැතිකොට අපි මේ ආසාවල් නඩත්තු කරන්න කෙසේද? ආයස වන්නේ සැපේ බලේ ප්‍රඥාව අපේ කර්මයට අනුව තීරණය වෙලා අපි දන්නේ හෙට දවස මට ඉමිද අයිමිද කියන එක. වර්තමාන මොහොත තුල ජීවත් වෙන්නට ඕනේ. ආසාවන් වලට අපේ සිතට ඉඩ නොදිය යුතුයි. ඒ සෑම දෙයක්ම පරිභෝජනය කරලා කමඨාණක් වශයෙන් අත්හැරිය යුතුයි. කුසල් වලට අනුව ලැබෙනවා, අකුසල් වලට අනුව අහිමි වෙනවා. හැමදේම తాවකාලික පරිභෝජනය සඳහා පමණයි. මේක ප්‍රඥාවෙන් දකින්නට ඕනේ. මේක දකින්න බැරි නම්, මේ විදිහේ මානසිකත්වයෙන් ඉන්න බැරි නම් අපේ මිනිසත් භවයෙන් වැඩක් තියෙනවද? අපිටත් සත්තුන්ටත් අතර වෙනසක් නැහනේ. සත්තුන්ට හිතන්න බෑ, හිතලා වැඩ කරන්න බෑ. අපි හිතන්නේ මොකවත් නැත. ඔයේ කාලා බීලා හොයේ අනාචාරය ඇසිරෙනවා නම්, තැබෑරුම් ගානේ ඇසිරෙනවා නම්, අනුන්ගේ දේපොළ කොල්ලකනවා නම්, කිසිම සීයක් නැතුව අනවශ්‍ය දේවල් නම් දොඩවන්නේ, කතා කරන්නේ, සතාටයි අපටයි අතර තියෙන වෙනස මොකද්ද? එහෙනම් අපි මනුෂ්‍ය සත්වයා කියන ඒ වචනෙට සුදුසුකම් ලැබලා අපිත් සතෙක් තමයි. අපි සතාට වඩා වෙනස් කියන එක පෙන්වන්නට ඕනේ. එහෙනම් ආර්ය ජාතියේ ඉපදෙන්නට ඕනේ. ඒකට සම්මා සතිය, සම්මා ජීවේ, කම්මන්තය, වායාමය, සම්මා දිට්ඨිය, වාචාව වඩන්නට ඕනේ. ඒ තුලින් තමයි තිරිසනාටයි අපටයි තියෙන වෙනස ලෝකය අඳුනගන්න හේතුව. යහපත් ලෙස කතා කරනවා, හැම අකටයුත්තේදීම කටයුතු ලෙස කටයුතු කරනවා, හැමදේම හොඳට සිතනවා, හැම දෙයක්ම යහපත් ලෙස දකින්නේ. කිසිම කෙනෙකුට විවේචනය කරන්නේ නැහැ. කිසිම දෙයක් කෙලෙසයක් වශයෙන් දකින්නේ නැහැ. හැමදේම යහපතක් වශයෙන්, කමඨාණක් වශයෙන් දකිනවා. හෙතකොට මිනිස්සු කියනවා, මෙයා සත්ව කුලයට අයිති කෙනෙක් නෙමෙයි, මෙයා මනුෂ්‍ය කුලයට අයිති කෙනෙක් කුලයකුත් නෙමෙයි, මෙයා දේව ගණයට අයිති කෙනෙක් කියලා දෙවියෙකුට වාගේ අපට සලකන්නේ නැද්ද? අද අපට බල්ලන්ට වාගේ බත් දෙන්නේ. අපි ඒ බත් ලබන්න සුදුසුකම් ලැබලා තියෙනවා. කරන තරම කරන්නේ බලු වැඩනේ. අල්ලපු ගෙදර මිනිස්යාගේ ඒ නිදහසට බාධා කරනවා. රූපවාහිනිය දානවා, ගුවන් විදුලිය දානවා. අර මිනිස්යාගේ ඇටපඩ පුපුරන්න තරම් සද්ද. මේ වගේ තිරිසන් වාගේ වැඩ කරුවාම, බලු වැඩ කරුවාම ඒ මිනිස්සු අපට බල්ලන්ට වාගේ තමයි සලකන්නේ. පාරක යන්න බෑ. සෑම කාන්තාවක්ම අයිති කරගන්න හදනවා, සෑම පුරුෂයෙක්ම අයිති කරගන්න හදනවා, යන්නේ සෑම වාහනයක්ම අයිති කරගන්න හදනවා, හැම දේපොළයක්ම ගන්න හදනවා. දැන් මේ වාගේ තිරිසන් වාගේ උම්මතක වාගේ වැඩ කළාම මිනිස්සු අපට සත්තුන්ට වාගේ තමයි සලකන්නේ. අපේ අඩුපාඩු ඒවා නිවැරදි කරගන්නට ඕනේ. ලද දෙයින් සෑයීමටපත් වෙන්නට ඕනේ. ලද දෙයින් සන්තෝෂයටපත් වෙන්නට ඕනේ. ඒ ලද දෙය තමයි මගේ කර්මය. ඒක තමයි මට ලැබෙන්න තිබුණේ. ඒක ලැබිලා තියෙනවා. ඒ දේ තුලින් සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් නම් එයා මිනිස් ලෝකේ ඉන්න දෙවියෙක්. ලද දෙයින් සෑයීමටපත් වෙන්නේ නැත්නම් ලද දෙයින් සන්තෝෂයටපත් වෙන්නේ නැත්නම් එයා අනුන්ගේ දේවල් වලට එයා එකඟ වෙනවා නම් අනුන්ගේ දේවල් ලබා ගන්න උත්සාහ කරනවා නම් අනුන්ගේ දේවල් අයිති කර ගන්න කුමන්ත්‍රණය කරනවා නම් එයා මනුස්ස ලෝකේ ජීවත් වෙන තිරිසනෙක් බවට පත් වෙනවා. හේතුව මේ ලෝක සත්‍යයට එයා නිසා දුක කරදර ප්‍රශ්න ගැටලු මෙන්න මේ වගේ මානසිකත්වයෙන් අපි ජීවත් වෙනවා නම් ඒකේන අඩුපාඩු අපි නිවැරදි කරන්නට ඕනේ. මේ සංසාර දුකෙන් විමුක්තියටපත් වෙන්න මේ අඩුපාඩු ඒකාන්ත වශයෙන්ම අදන්නට ඕනේ. මේ අඩුපාඩු තියෙන තාක්කල් අපට නිදාසෙන්න බෑ, පිරිනිවන් පාන්න බෑ. මේක හවංකව නියතමානීව තේරුම් ගන්නට ඕනේ. ආසාවල් නිසා ඇතිවෙන සෑම කෙලෙසයක්ම අපි තේරුම් ගත්තා. ආසාවල් මුල් වෙලා අපි මොනතරම් පුතුජන වුණාද, අනාරිය වුණාද කියන එක අපේ දුර්වලකම් අපට දැන් වැටුණා. දැන් මේ මොහොතේ ඉඳලා මේ සෙනෙහේ ඉඳලා මේ අඩුපාඩු නිවැරදි කරන්නට ඕනේ. මේ දුර්වලකම් නිවැරදි කරන්නට ඕනේ. ඇසකන දිවන ආසයේ සමසිත තුළින් මේ කමඨාන වඩන්නට ඕනේ. අපි ලබාපු මිනිසක් බවේ විමුක්තියටපත් වෙන්න අපිට අවශ්‍ය කටයුතු අපි දැන් නිමා කරන්නට ඕනේ. එනා මේ මොහොතේ ඉඳලා මේ ධර්ම කාරණාව කමඨාන මේ තුලින් ලබාගත් අවබෝධය හොඳට සිතේ ධාරණය කරගනිමු. ඒවා නැවත නැවත මෙනෙහි කරමු. අපේ දුර්වලකම් මේ ආසාවන් මුල් වෙලා ඇති වෙන අවස්ථාවල් හොඳට ප්‍රඥාවෙන් දැකලා සීයෙන් දැකලා සම්මා සතියෙන් ඒක ක්‍රියා විරහිත කරගනිමු. ඒ කෙලෙස් ඇති නොවෙන්නට අපි පරිස්සම් වෙලා ආර්ය ජාතිය තුලින් අපි සෝවාන් සකෘදාගාමි අනාගාමි හරියත් වෙලා මේ ලබාපු මිනිසත් බවේ රාත්බෝධයෙන් පිරිනිවන් පාන්නට මේ කමඨාන ධර්ම දේශනාව මේ තුලින් ලබාගත් අවබෝධය අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා අපි ඒවා අනුමෝදන් කරගනිමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.